ගෞරවනීය මහා සංඝරත්න අවසරයි ආනන්ද සිනිවිරත්න මහත්මයා අද මේ සුබුරුතු පරිදි සෑම මාසයකම 17 වෙනිදා සිදු කරන පින්කමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊමා ශ්‍රද්ධාවෙන් සියතින්ම දානේ සෝදානම් කරගෙන ඇවිදilla පංචශීලයේ සමාදන් වෙලා දානි අග්‍රභාගයේ සම්බුද්ධ පූජාවසෙන් පූජා කරලා මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන මේ දානීය පිරිකර සහිතව පූජා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුන් දන්නවා අප මහා සංඝරත්නය වෙනුවෙන් යමක් පූජා කරනකොට ඊමා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ වගේම කර්මඵල අදහාගෙන සිල්වත්ව ඒ පින්කම වඩාත් මානිසංස දායී වෙන විදියට අප නිරතුරුව සිදු කරනවා. ආනන්ද මහත්මයා බොහොමත්ම ධාර්මිකව ඉතාම වෙහෙස මහන්සි වෙලා උපයන ධනය මේ විදියට නිර්ලෝභීව ශාසන වෙනුවෙන් පූජා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අප මෙවැනි පින්කම් සිදු කරන්නේ ප්‍රධාන වශයෙන්ම උන්වහන්සේලාගේ සීලාදී ගුණයන් සිහිපත් කරලා ඒ වගේම ස්වාමීන් වහන්සේලා සිදු කරන ශාසනික සේවයට අනුග්‍රහයක් ප්‍රතිපකාරයක් වශයෙන් ස්වාමීන් වහන්සේලාට අපි දානය පූජා කරනකොට එක් අතකින් උන්වහන්සේලාගේ ගුණය සිහි කරනවා අනෙත් අතින් උන්වහන්සේලාගේ සේවය සිහිපත් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ සද්ධර්මය රැකගෙන මතු පරපුර වෙනුවෙන් දායාද කිරීම පිළිබඳව ලෝකෝකාරී බහරයක් සිදු කළ තියෙනවා. අද අපට ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙනුයි ඒ ධර්මය හඳුනා ගන්නට ධර්මයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේහි සජීවී සාධකයේ ලෙස අපේ දැසට පෙනෙන ප්‍රධාන සාධකය රත්නය තමයි ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා හරහා තමයි අපි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනම හඳුනාගන්නේ. මෙන්න මේ ත්‍රිවිධ රත්නය හඳුනාගෙන ධර්මයෙන් පෝෂණය වෙන ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමන්ට දක්වන්න පුළුවන් ඉහළම අනුග්‍රහය දක්වනවා. ඉතින් පින්වතුන් දන්නවා අතීතයේ පටන්ම බෞද්ධ රටවල අය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අය ඒ ස්වාමීන් වහන්සේලාට දක්වන්න පුළුවන් උපරිම ගරුත්වයෙන්ම දායකත්වය දැක්වුවා. ඉතින් ඔබ ගැන කල්පනා කරන විට අපට ඒ අතීත උරුමය හොඳටම පැහැදිලිවම පේනවා. ඉතින් දෙහිණි නොවන ජීවත් වෙන කාලෙත් ආනන්ද මහත්මයා සමග විවිධාකාරයේ පින්දහම් කළා. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ සමගිය වෙනුවෙන් ස්වාමීන් වහන්සේලාගේ දියුණුව, අභිවෘද්ධිය, විහාරස්ථානවල දියුණුව වෙනුවෙන් නිරතුරුව කටයුතු කළා, ඒ සඳහා ක්‍රියා කළා, ඒ සඳහා කතා බහ කළා. ඉතින් ඒ පින, ඒ ආනිසංසය ඔබ දෙපළටම නිරතුරුව හිමි වෙනවා. ඉතින් දෙහිණිනවන මිය ගියාට පස්සේ විශේෂයෙන්ම ආනන්ද මහත්මයා විවිධාකාරයෙන් පින්දහම් සිදු කළා මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන්. ඉතින් ඒ ගැන හිතනකොට ඔබතුමාට හුඟා සතුටටපත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාගේ ගමන් පහසුව සඳහා වාහන ආදී පූජා කළා. ඒ වගේම මේ නවීන තාක්ෂණික උපකරණ පූජා කරලා ධර්ම දානමය පින්කමට සහභාගී වුණා. ඒ වගේම මේ සම්බුද්ධ පූජා සඳහා මේ ඉතාම ලස්සන වේදිකාවක් තනවලා මේ ආකාරයෙන් අප්‍රමාණ පින්දහම් ඔබේ දෑතින් සිදු කළා. ඉතින් ඒ පින්කම් පිනතුනේ ඉතාම බලගත් කුසල ධර්ම. සාමාන්‍ය දෙයකට දෙන දෙයක් වගේ නෙවෙයි මේ සියල්ලක්ම සම්බුද්ධ ශාසනයේ චිරපවැත්ම වෙනුවෙන් කරන කැපවීම. ඒ වගේම මේ ශක්තියෙන් තමයි ස්වාමින් වහන්සේලා ඉතාම ලස්සනට බණ කියලා බොහෝ දෙනාගේ හිත් පහන් කරන්නේ. ඉතින් අපි දන්නවා අපේ කයට දෙන බෙහෙත් වලට වඩා වැදගත් වෙන්නේ අපේ මනසට දෙන බෙහෙත්, ඒ මානසික උපදේශණය. ඉතින් කොයිතරම් අපි කායිකව නිරෝගීව හිටියත් මානසිකව අපි දුර්වල වුණොත් ඇතැම් විට අපේ ජීවිතය පවත්වා ගන්න බැරි තරමට අපි මානසිකව කඩාවැටෙනවා. අනේ මානසික කඩාවැටීම දුරු කරලා මිනිසයා ගුණධර්මයෙන් පෝෂණය කරලා ආධ්‍යාත්මික ශක්තියෙන් ඉහළම තලයට ගන්නේ මෙන්න මේ ස්වාමීන් වහන්සේලා. ඉතින් ඔබ ලබා දෙන මේ සියලුම ශක්තියෙන් ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා, ධර්ම සේවාව සඳහා කරන ලොකු ශක්තියක් බවට පත් වෙනවා. ඒ ශක්තිය බොහෝ දෙනාගේ මානසික දුක් පීඩා දුරු කරලන්නට, මානසික සහනය දිනු කරලන්නට ඔබ කරන අනුග්‍රහයක් වෙනවා. ඉතින් අන්න එවැනි උතුම් සත්භාවයක පිහිටලා සිදු කරන පින්කම් මාලාවෙහි අද දිනත් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය සරුවත් මොගලන් ආදී ඒ නික්ලේශී මහසංඝ පරපුර වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මෙතර මාස 7කට කලින් මිය ගිය දේහින සෙනවිරත්න මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පිණින් සුවපත්යේ යම් තාක් ඥාතින් වෙත්නම් ආනන්ද මහත්මයාගේ දෙමව්පියන් සහෝදරය ඇතුළු මියගොස් පින් බලාපොරොත්තුවෙන් කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාති හුද මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් මේ හැටියට වාක්‍යය කියමින් දානය සංඝ සතු කොට පූජා කරමු. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. හොඳයි, ඒ වාක්‍ය ප්‍රකාශ කරනවා සමගම ඔබ සතුව පැවතිති මේ දානේ මහා සංඝ රුවන උදෙසා සංඝ සතු කොට පූජා වුණා. ඒ සමගින් අනන්ත අප්‍රමාණ පින් සිතිවිලි සිතේ ජනිත වුණා. ඒ උතුම් පුණ්‍ය ශක්තියයි අප මියගේ ඥාතීන් අනුමෝදන් කරවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. එකතකින් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ අපට අපේ ලෞකික ජීවිතය සඵල කරගන්න අප අතීතයේ කළා වූ කුසල කර්ම ශක්තියෙන් නැත්නම් ලෞකික කුසලයේ දියුණු කරලා අපේ පරිසරය ශක්තිමත් කරලා අප වටා පිටාව අප ඇසුරු කරන අය සාර්ථක කරලා එකාන්තකින් ලෞකික කුසලයේ දියුණු කරගන්නටයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒ සඳහා කම්මසකතා ඥානෙන් යුක්තව හැකිතාක් දුරට දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාප කරන්නට ඕන. දානෙන් අපේ ජීවිත ලස්සන වෙනවා, ඒ වගේම සීලෙන් තවත් අපේ ජීවිතේ පිරිසිදු වෙනවා, භාවනාවෙන් වඩාත්ම ලෞකික කුසලය ශක්තිමත් වෙනවා. මේ භාවනාව තුළින් තමයි අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගන්නටත් ඒ වගේම අපේ ලෞකික කුසලය දිනු කරගෙන අපට එකාතකින් අතීත කර්ම ශක්තියෙන් වශයෙන් එන තියෙන අකුසල කර්ම විපාක යටපත් කරගන්නටත් ඒ වගේම දැනට තියෙන කුසල ශක්තිය වර්ධනය කරගන්නටත් හේතු වන ප්‍රධානම සාධකයේ විදිහට භාවනාව සඳහන් කළා තියෙනවා. ඒ අතර භාවනා කමඨාන් 40ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දසකසින, දසාසුභ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ, ආහාරෙහි පටිපෝල මනසිකාර, ධාතු මනසිකාර කියලා මේ වගේ කමඨාන් 40ක් දේශනා කළා. ඒ හැම කමඨහනකින්ම කරන්නේ අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට අරගෙන අපේ කුසලයේ දිනු කර ගැනීම. ඒ අතරනු සුවිශේෂී භාවනා විදියට දහමෙහි බොහෝ තැන්වල වර්ණනා කළ තියෙන්නේ මෛත්‍රී භාවනා වැඩිම පිළිබඳව. ඒ මෛත්‍රී සිතිවිලි දිනුවීමත් එක්කම අපට ප්‍රබල ලෙස අපේ කුසලයේ දිනු කරගන්නටත් අකුසල විපාක යටපත් කරගන්නටත් ඒ වගේම අපේ යම්කිසි බලාපොරොත්තුවක් දෙහැමි අරමුණක් තියෙනවා නම් ඒ ඉටු කරගන්නටත් මෙන්න මේ මෛත්‍රී භාවනාව අපට බෙහෙවින්ම හේතු වෙනවා. මෙන්න මේ යම්කිසි අකුසල කර්ම ශක්තියක් අපට යටපත් කරගන්න බැරි නම් නැත්නම් මානසික පීඩාවක් දුරු කරගන්න බැරි නම් අන්න ඒ ටික දුරු කරගන්න තමයි ඊළඟ පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ තමයි ප්‍රඥාව දිනු කරගන්න මාර්ගය. අකුසල කර්ම විපාක විදියට කොයිතරම් ප්‍රබල කර්මයක් අපට ආවත් ඒ කර්මය තමාගේ කර නොගෙන ප්‍රඥාවෙන් ඊට මුහුණ දීමේ ශක්තිය ඇති කරලීමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉපදිච්ච නුවණැති කෙනෙකුට ඒ තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් තේරුම් ගන්න තියෙනවා නම් ඒ මොකද්ද කියලා. ආනන්ද මහත්මයා බොහෝ ඉගෙන කියාගෙන බොහෝ දක්ෂතාවයෙන් පෙන්නපු කෙනෙක්, අධ්‍යාපනික වශයෙන් වෘත්තීය වශයෙන් වාදීන වෙච්ච කෙනෙක්. ඉතින් මේ කරුණ බොහෝමවත්ම වැදගත් වෙනවා අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ අභිඥා සූත්‍රයේ දේශනා කරනවා නුවණැති කෙනෙකුට යමක් තේරුම් ගන්න තියෙනවා නම් මොකද්ද ඒ තේරුම් ගන්න තියෙන්නේ? ඒ වගේම ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද්ද ප්‍රහීණ කරන්න තියෙන්නේ? වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? ඒ වගේම සාක්ෂාත් කරගන්න තියෙනා නම් කොහොමද සාක්ෂාත් කරගන්න තියෙන්නේ කියලා. මෙතෙන්දි භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙලව ඉපදිච්ච නුවණැති කෙනෙක් සිය විශිෂ්ටම ඥාණයෙන් යමක් තේරුම් ගන්න තියෙනවා නම් ඒ තමයි පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම කියලා. අප ජීවිතයේ අස්කන්නාසාද ඉන්ද්‍රියවලින් යමක් තේරුම් ගන්නකොට ඒ තේරුම් ගැනීම කියන්නේ අපේ ජීවිතේ ලබන ප්‍රතිඵලය. අන්න ඒ ඵලය ලැබෙන්නට හේතු වන හේතුව තේරුම් ගැනීම තමයි, නැත්නම් දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම තමයි මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. අප රූපයක් දැක්කත්, ශබ්දයක් ඇහුවත් ඒකේ මුල තමයි ස්කන්ධ පංචකයේ හට ගැනීම. රූපාදී ස්කන්ධ පංචකය අතීත කර්ම විපාක විදියට හට ගන්නවා. ඒක විපාකයක්. අන්නේ විපාකය හරියට අපි නොදැක්කොත් ඒ විපාකයම මුල කරගෙන අපි අවිද්‍යාවෙන් නැවත කෙලෙස් හට ගන්නවා. අන්නේ කෙලෙස් හට නොගන්න විදියට මුලටම ගිහිල්ලා මුල බැලීම තමයි. මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අන්නේ මුලම තේරුම් ගන්න දක්ෂුනොතින් අපට වර්තමානින හේතු ටිකෙන් හේතු ටික නිවැරදි ලෙස අපට කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට මොන අත්දැකීමක් ලැබුණත් අප දක්ෂ වුණොතින් මේ තමයි අත්දකින්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියන එක දැක්වතින්. අන්නේ දැකීම සමගම අපට බාහිර ලෝකෙ නිදහස් වෙන පුළුවන්. ඒකෙන් වන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව දෙක දුරු කරගන්නට පුළුවන්. ඒ අවිද්‍යාව හා භව තණ්හාව දුරු කරගන්න මාර්ගයේ හැටියට දේශනා කළේ, වැඩි යුතු කාරණා විදිහට දේශනා කළේ සමත විදර්ශනා කියන කාරණා දෙක. එකතකින් හිත සමාධිමත් කරලීමත්, ඒ සමාධිමත් වෙච්ච හිතේ මෙන්න මේ අතාරතය යලි යලිත් නෝනින් දැකීමත් තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අවබෝධය හිටිය පමණට අපට විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ සමස්ත ජීවිතය කියන්නේ සතිමත් භවයේ පිහිටලා, සම්මා සතියේ පිහිටලා හැම වෙලාවෙම අපේ කය, වේදනා, සිත, සිතිවිලි කියන මෙන්න මේ දේ ගැන නිතර අපි අවධානයෙන් ඉන්නට ඕන. එම අවධානයෙන් ඉන්නකොට අපට තේරෙනවා මේ ශරීරය හටගන්නේ ආහාර නිසා, වේදනාව හටගන්නේ ස්පර්ශය නිසා, විඥානය හටගන්නේ නාම රූප නිසා, සංඛාර නැත්තම් ධර්මතා හටගන්නේ ස්පර්ශය නිසා කියන මෙන්න මේ හේතුඵල ධම නුවණින් පේන ගන්නවා. ඒ පේන ගන්න පමණට අර අතීතයෙන් හටගත්තු ස්පර්ශය ඒ සමුදයන්තයෙන් දුර වෙලා නිරෝධයන්තයට අප ටිකෙන් ටික ප්‍රඥා පැත්තට ගමන් කරනවා. මේ ප්‍රඥා පැත්තෙන් ගමන් කරන පමණට අපි දන්නවා අපේ සමස්ත ජීවිතය කියන්නේ මේ වර්තමානයේ සිටිවිල්ලක් විතරයි. ඒ සිටිවිල්ලෙන් යමක් හිතන මොහොතෙහි රූපේ නිරුද්ධ වෙලා අප මේක තේරුම් ගන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරකින් කියන අවබෝධය අපට එනවා. ඒ කියන්නේ ටික ටික අපි ආර්ය උතුමන් වාසය කළ අපරියාපන්න භූමිය කරා ටිකෙන් ටික පියවර නගනවා. අපරියාපන්න භූමිය නැමැති මේ ප්‍රඥාවේ ඉහළම තලෙහි අපි වාසය කරන කාලය ටිකෙන් ටික වැඩි කර ගැනීමයි අප සිද්ධ කරගත යුත්තේ. ඉතින් අපේ ජීවිතයට ලබා දෙන උපරිම වටිනාකමත් මේ සම්බුද්ධ ශාසනයෙන් ලබා ගන්නා අනගි ප්‍රතිඵලත් බවට පත් වෙන්නේ ප්‍රඥාවේ වාසය කිරීම. ඒ ප්‍රඥාවේ වාසය කිරීමට සමතේ අවශ්‍යයි. ඒ සමතේ දිනු කරන්න සීලය අවශ්‍යයි. ඒ සීලය ශක්තිමත් වන්නට සීලය මැනවින් හඳුනා ගන්නට දාන ආදී පින් දහම් සිදු කරලා කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගැනීම ඇසුරු කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සියල්ලක්ම සාර්ථක කරගන්නට අපි සම්මා දිට්ඨිය ඉඳලා දෙහැමිව රැක ආරක්ෂා කිරීම, අපේ ඥාති මිත්‍රාදීන්ට සැලකීම, යුතුයකම් කිරීම, මේ වගේ හැම දෙයකින්ම අපි ලබන ශක්තිය නිරෝගී භාවය දිගාචර සම්පත්තිය බවට පත් කරගෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි උපරිම ලෙස අපට කාලය ගත කරන්න පුළුවන් නම් මේක තමයි අපි ඊටාම දුර්ලභව ලබාගත්තු ඊටාම වටිනා මේ මිනිස් ආත්ම භාවයක අපි ලබා දෙන උපරිම වටිනාකම බවට පත් වෙන්නේ. ඉතින් ඒ උතුම් ගමන් මගේ තව තවත් ඉදිරියට ගමන් කරන්නට ඔබතුමාට මේ උතුම් පින්කමත් ශක්තියක් ධෛර්යයක් පිණිස වේවා. මේ සියලු පින්කම් නිරොග් නිරෝගී චිරජීවනයේ සඳහා හේතු වේවා. රැස්කරගත් මේ උතුම් කුසලය අද විශේෂයෙන් සිහිපත් කරන මේ මාස 7කට කලින් මිය ගිය දේහිනී සෙනෙවරත්න මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම්තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතියොද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාවක් කියලා මියගේ ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියන් අනුමෝදන්ව ආනන්ද සිනරත්න මහත්මයාට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය සැලසේවා සිද්ධ කරන වෘත්තීය කටයුතු රැකී රක්ෂා කටයුතු සඵල කරගන්නට ඒ වගේම තමන්ගේ ගමන් පියමන් ආදිය නිර්පද්‍රිතව කටයුතු සිදු කරගෙන ජීවිතේ වඩවඩාත්ම සාර්ථකව ගත කරන්නට පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පෙතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු ගාථාව කියමින් එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සෙන්දියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා හොඳයි ආනන්ද සිනිරත් මහත්මයා බොහොමත්ම සතුටට පත්වන්න මාසිකව සිදු කරන මේ සංඝ සතු දානමය පින්කම මේ මාසෙත් ඉතාම ලස්සනට අලංකාරව සිදු කරගන්න ලැබුණා කියලා ඒ අතර පසුගිය කාලේ පුරාම ඔබතුමාගේ දෑතින් සිදු කරපු සියලු දානමය පින්කම් ආමිස දාන ධර්ම දානමය ආදී වශයෙන් ඒ වගේම සීල භාවනා වශයෙන් සිදු කරගත් මේ සියලු පින්කම් නිතර නිතර සිහිපත් කරන්න එක භාවනාවක් විදිහට වඩමින් එහි ආනිසංස දකිමින් ඒ පින තව තවත් දිනු කර ගන්නට උත්සාහ ගන්න. ඉතින් ධර්ම දානමේ පින්කම් සඳහා රාශියකට ඔබතුමා උදව් උපකාර කළා. ඒ වගේම මේ විහාරස්ථානයේ දිනුව සඳහා නඩත්තුව සඳහා ලොකු වියදමක් කළා. ඒ වගේම සමාන් සතුව තිමේ ත්‍යාන වාහන මේ ස්වාමින් වහන්සේලාගේ ගමන් පහසුව සඳහා ඊටාම මෛත්‍රී සිතින් ඔබ නිර්ලෝභීව මේ සම්බුදු සසුන වෙනුවෙන් කැප කළා. ඉතින් ඒ සියලු පුණ්‍ය ධර්මයන් ඔබතුමාගේ දිවි මඟට ආලෝකයක් වෙනවා ආශිර්වාදයක් වෙනවා ස්වාමීන් වහන්සේලා නිරතුරුව ඒ ඔබතුමාගේ ගුණයට ආශිර්වාද කරනවා ඔබතුමාට සෙත් පතනවා ඉතින් ඒ ගැන හිතලා හුඟක් සතුටටපත් වන්න මේ සියලු පින්කමලාන සංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ